ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. නාලක මහත්මා, හංසී නෝනා, මේ තමන්ගේ ආදරණීය සහෝදරයන් කැටුව අද හිමිදිරි පාන්දර විහාරස්ථානයට ඇවිදිලා ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන අවස්ථාව. මේ ආදරණීය සිංගිති දියණිය විහාරස්ථානයේ ප්‍රථම අවස්ථාවට රැගෙන ආපු මොහොතෙහි ඒ දරුවාට ආශිර්වාද පිණිස සිදු කරන ඉතාම වටිනා පින්කමයි මේ සිදු කරන්නේ. තෙන් දරුවා ඇඬුවට කමන්නේ නැහැ ටිකක් නේ. ඔව් ඒක කමන්නේ. ඉතින් ඒ දරුවාට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම ආශිර්වාදය තමයි මේ අපි ලබා දෙන්නේ. ඉතින් ඔබ දන්නවා දරුවේ මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ කොයි තරම්නම් පිනක් කළද කියලා. ඉතින් ඒ පින හොඳටම තේන්නේ ඒ දරුවා කොච්චර ධනවත්ද කියන කාරණේ මත නෙවෙයි. ඒ ඉපදෙන දරුවාට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලැබෙනවා නම් ඒක තමයි ඒ දරුවාට තියෙන ලොකුම මේ ලෝකේ තියෙන බෙනිෆිට් එක වාසිය. අනිතේ තමයි දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනකොට ඒ දරුවා නිරෝගීව තමන්ට ලැබීම හොඳ අංගපස්සක වනි යුක්තව දරුවෙක් ලැබෙනවා නම් ඔබ 80% සක්සස්ෆුල්. ඒ කියන්නේ දරුවා අධ්‍යාපනය ලබනවද නැද්ද ඒව පස්සේ තියෙන කාරණා. දරුවෙක් ලැබෙනකොට හොඳට අංගපස්සක වනි යුක්තව හොඳට ඇස් දෙක පේනවා නම් හොඳට කකුල් දෙක අත් දෙක තියෙනවා නම් හොඳ නුවණක් තියෙනවා නම් ඒකෙන්ම පේනවා දරුවා 80%ක්ම සාර්ථකයි. ඒතන අනිත් 20% තමයි අපිට සාර්ථක කරගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ නිරෝගී දරුවෙක් දකිනකන් විශේෂයෙන් අම්ම කෙනෙක් බොහෝම කල්පනාවෙන් ඉන්නේ අවධානයෙන් ඉන්නේ මගේ ළමයා කොච්චර නිරෝගීද කියලා. ඒ නිරෝගීද කියලා බලන ලක්ෂණයක් තමයි අඬන එක. අඬනකොට ඔරි වෙන්නේ පෙච්චර. අඬනමයි කියන්නේ දරුවා හුඟක් නිරෝගී කියන එක ඒකයි ඈ. ඉතින් පන්සලට ආවට දරුවා ඇඬුවට කමන්නේ අනිත්‍යයි මොකද කලබල වෙන්නේ. ඉතින් ඒ දරුවා නිරෝගීව මේ ලෝකෙට බිහි වුණාද කියලා බලන එක ලක්ෂණයක් තමයි දරුවා අඬන එක. ඉතින් අඬන්නේ අපහසුවටම නෙවෙයි ඒ දරුවාට විවිධ අවශ්‍යතාවයන් සඳහා තමයි දරුවා අඬන්නේ. ඉතින් පින්නතුනි විශේෂයෙන්ම මෙවැනි කාලෙක ශ්‍රද්ධාවන්ත අමල තාත්තලගේ දරුවෙක් වෙලා කෙනෙක් ඉපදෙන්නේ එක අතකින් මනුස්ස ලෝකෙට ලොකු පිනක් තියෙනවා අනිත් අතින් මේ ශ්‍රද්ධා සම්පත්තිය ලබන ලොකු පිනක් ඇතුවා එන්නේ. ඉතින් ඒ දරුවා මේ ලෝකෙට ආවම අපේ ලොකු වගකීමක් තියෙනවා. ඒ දරුවා එකාතකින් අධ්‍යාපනයෙන් ඉදිරියට යවන අතරේදී අනිත් අතින් බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ඒ දරුවාට ලබා දෙන්න. ඉතින් මං හිතන්නේ හංසිනි නෝනා ඒ දරුවා කුසේ පිළිසින ගන්න කලින් ඉඳන්ම නොයෙක් විදිහේ පුද පූජා කළා, බාරහාර වුණා. ඒ දරුවා කුසේ ඉන කාලේ නොයෙක් විදිහේ පින්දහම් කළා. දානමය පින්කම්, සීලමය පින්කම්, භාවනාමය පින්කම් වශයෙන් වා පින්කම් කළ තමයි මේ පින්වත් දරුවෙක් මේ ලෝකෙට බිහි වුණේ. ඉතින් ඒ දරුවාට අප දිනපතාම මේ තෙරුවන ලබා දෙන්නට ඕන. ඉතින් නාලක මහත්මා, හංසිනි නෝන, ඒ දරුවට ඇහෙන දිනපතාම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕන. හැමදාම දරුව ළඟ ඉන්න වෙලාවේදී මේ තුන හැමදාම දරුවට කියන්නට ඕන. ඒකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. දරුවා ළඟ ඉන්න වෙලාවේදී බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න. එකපාරක් කිව්වත් ඇති. ඊළඟට කියන්න සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා දරුවට එහෙම කියන්න. ඊළඟට සියලුම දේ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා කියන්න. මේ තුන දිගටම කරන්න මේට වඩා ලොකු ආශිර්වාදයක් ඒ දරුවට නැහැ. ඒ අතර විශේෂයෙන්ම තව කුඩා දරුවෝ ඉන්නවා නම් ඒ හැම දිනකටමත් මෙත් වඩන්න පුළුවන් තරම් අනිත් අසරණ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට සලකන උදව් උපකාර කරන්න මේ කාලේ. ඔය ඒක තමයි දරුවට කරන ලොකුම ආශිර්වාදය. ඉතින් ඒ දරුවා ගුණධර්මයෙන් අධ්‍යාපනයෙන් දිනු වෙන වගේම ඔබත් දිනෙන් දින ගුණධර්මයෙන් දිනු වෙනට ඕන. මොකද දෙමව්පියෝ විදියට අපි දරුවෝ දිහා බලාගෙන ඉන්නකොට අපි දරුවෝ ලොකු වෙනකම් බලාගෙන ඉන්නේ. දන්නේ අපි වයසට ගිහිල්ලා අපේ අතට හැර මෙටිනකන් දන්නවනේ. ඒ නිසා දරුවත් එක්ක ඉන්න ගමම අපි පින්දහම් කරගන්නත් ඕන. එතකොට ඒ දෙපැත්ත මොනවත් තමයි සාර්ථක වෙන්නේ. ඉතින් නාලක මහත්මා, හංසින් නෝන, හුඟක් සතුටු වෙන්න පින්වන්ත දරුවෙක් ලැබිච්ච අවස්ථාවේ මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා හැම දිනෙක මේ දරුවාට ආශිර්වාද කරනවා. උන්වහන්සේලා වසර දශක ගාණක් තිස්සේ මේ පැවිදි ජීවිත ගත කළා. රැස් කරපු සියලු පින්කම් ආනිසංසයනොත් ඒ වගේම වසර 40කට අධික කාලයක් මේ විහාරස්ථානය ආරම්භ කිරීමේ පටන් සිට කල සියලු පින්කමලානිසංසයනොත් ඒ සිංහිත දියණිය නිරොග් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ දරුවාගේ අනාගතේ හැම අතින්ම සඵල වේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ඉහළම ලෙස ප්‍රඥාව දිනු කරන්නට ඒ සිංහිත දියණියට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ අවස්ථාවේදී සෝදානම් කරපු මේ දානය මහා සංඝරත්නයට පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබ හැම දෙනාම ඉතාම සත්පුරුසය. ඉතින් ඔබ දන්නවා ඔබේ අම්මගේ තාත්තගෙන් ලැබිච්ච ඒ ආවාසය නිසා මේ පන්සල ආශ්‍රය කරගෙන ඔබ හුඟා පින්දහම් කළා. ඉතින් ලින්කන් අබේරත් මහත්මා, නාලිනි නෝන, ඒ ආදරණීය දෙමව්පියන්, ඒ වගේ මේ හැරි හතරසිංහ මහත්මා, ඒ නෝනා මහත්මිය, ඒ ඇත්තා මේ පන්සල ආරම්භ කිරීමේ පටන් හුඟා මහන්සිල වැඩ කරපු අය නේද? අපි අහලා තියෙනවා මේ පන්සල මුල් කාලේ බොහොම අමාරුවෙන් පොඩි පොඩි ආධාර එකතු කළා. විවිධ විදියේ ක්‍රියාවන් සිදු කළ මේ පන්සල ගොඩනගන්න මුල් කාලේ ශ්‍රී ලංකා බුදුදම් ඇමරිකා බුදුදම් සොසයිටි ආරම්භ කිරීමේ දම්ම ඒ ඔබේ අම්මා තාත්තා කරපු කැපවීම තමයි අද මේ පන්සල ලස්සනට තියෙන්නේ. ඉතින් මේ ඔබේ පන්සල ඒ ආනිසංස ඒ ආශිර්වාද ඔබ හැම දෙනාටම ජීවිතේ ලැබෙනවා. ඒ ගැන හිතලා හුඟක් සතුටට පත් ගන්න. ඉතින් අතීතයේ පටන් සිදු කළ සියලු පින්කම ආනිසංසයෙන් ඒ වගේම මේ මොහොතේ දානීය පිරිනැමීමෙන් ලබන සියලු පින්කම ආනිසංසයනොත් ඒ දරුවාට අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඉතින් මේ සූදානම් කරපු දානය සරියුත් මුගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේල වෙනුවෙන් සංඝ සතු කොට පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ධර්මයේ හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන ඒ සිංහිත දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා, අනාගතයේ හැම අතින්ම සඵල වේවා. ඒ වගේම මේ දරුවාගේ උපන්දිනයේ දවසේ දීපදිච්ච යම් තාක් දරුවන් මේ ලෝකයේ සිටිනවා නම් ඒ සියලු දරුවෝද මේ පින ඒ හැම දෙනාටම යහපත පිණිස, නිරෝගී භාවය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දානීය සංඝ සතු කොට පූජා කරමු. මෙහෙම කියලා ඉමං බික්ඛං සපරික්ඛාරම් බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරම් බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරම් බික්ඛෝ සංඝස්ස දේම. හොඳයි, ඒ වාක්‍යය කියනවා සමගම පින්තුන් සතුව පැවතිච්ච දානීය මහා සංඝරත්නයට පූජා වුණා. ඉතින් ඒ දරුවාට වෙනුවෙන් මුලින්ම විහාරස්ථාන රැගෙන ඇවිල්ලා සිදු කරන්න බලාපොරොත්තු වුණු මේ සංඝසතු දානමය පින්කමෙන් සිදු කළේ. ඉතින් කල්පනා කරන්න, සසර බොහෝ පින් දහම් කරලා මේ උතුම් මනුසාත්ම භාවයක් සම්බුද්ධ ශාසනයක් ලැබපු මේ කුඩා දියණිය වෙනුවෙන් ඔබ අද මේ හිමිදිරි පාන්දර මහා සංඝරත්නය වෙනුවෙන් ඉතාම ලස්සන පින්කමක් සිදු කළා. ඒ පින්කම අර්ථවත් කරගන්නට ඒ ගිහන් මහත්මා, ආදරණීය සහෝදරයා, ඒ වගේම රොහාන් හතරසිංහ මහත්මා, ඒනෝනා මහත්මියතුළු හැම දෙනෙක්ම සහභාගී වෙලා මේ පින්කම වඩාත්ම ලස්සනට සිදු කරගන්න උදව් උපකාර කළා. ඉතින් ඔබ හැම දෙනාටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා, සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ